රජිත් ප්‍රේමදාස ඇමතිවරයා මේ අරමුදල් මේ දුපත් ජනතාවගේ අරමුදල් ඔවුන්ට ලබා නොවි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරී තමන්ගේ පක්ෂයට වැඩ කරපු අයට ලක්ෂ්‍ය බැඟින් මේ දිනවල අනේපිටු සිටානෝ වගේ බෙදාගෙන යනවා. මේ ක්‍රියාදාමය තුළ දුප්පත් මිනිසුන්ගේ සල්ලි බැංකුවේ නැතිවීම තුළ බැංකුව කඩා වැටෙනවා. ඒ මිනිසුන්ට නැවත මුදල් ලබා ගැනීමට හැකියාවක් නැති නිසා ඒ මිනිස්සු අසරණ වෙනවා විතරක් නෙමෙයි, ඒ අයට ණය ගන්න තියෙන ක්‍රමවේදය සහ වසර 20ක් 30ක් හදාගත්ත වැඩපිළිවෙල විනාශයට පත් වෙනවා. මේක අමු අමුවේ මහදවල් මුදල් මංකොල්ල කෑමක් කියලා අපි හිතන්නේ.